සිහිය පවත්වන්නේ කෙසේද කියන ප්‍රශ්නයට අපට දෙන්න තියෙන සරල උත්තරේ තමයි ඒක සතර ඉරියව්වෙන් පවත්වන එක. හැවිදිනකොට, ඉඳ ගන්නකොට, ආන්සි වෙනකොට, සතපෙනකොට කියන මේ හැම ඉරියව්වක් තුළම, දම් පාසු වෙනකොට, දත් මදිනකොට, ගිලම්පස වළඳනකොට කියන මේ හැම ඉරියව්වක් තුළම නොකඩවම පැවතිය යුතු ධර්මතාවයක් තමයි සිහිය කියලා කියන්නේ. සිහිය ගැන අපි ගොඩක් කාරණා සාකච්ඡා කළ තිබුණාට මේ ප්‍රශ්නයට තියෙන සරල කාරණාව එහෙම නැත්නම් ඒක තුළ තියෙන පවතින යථාර්ථය තමයි එක ඉරියව්වක හරියට සිය පවත්වන්න පුළුවන් නම් අනිත් ඉරියව් ගැන ආණ්ඩ දෙයක් නැහැ. හේතුව ඒකෙත් සිය පවතිනවා. මට පැන් වළඳන්න පුළුවන්. පැන් දුන්නාම පැන් වළඳන්න මම දන්නවා. හැබැයි ගිලම්පස වළඳන්න දන්නේ නැහැ. ඒ කියන්නේ යා පැන් වළඳන්න දන්නේ නැහැ. බත් කන්න දන්නවා. දුන්නාම අනලා ඒක වළඳ ගන්න පුළුවන්. හැබැයි පාන් ඒවා දුන්නොත් වෙන මොනාරි දුන්නොත් කැඳ දුන්නොත් ඒක වළඳන්න බෑ මට. ඒ කියන්නේ යා බත් කන්නත් දන්නේ නැහැ. මොකද්ද මේ කාරණාව අපි මේ විදියට විග්‍රහ කරන්න කියලා බැලුවාම මේ සීය කියන එක හරියටම දන්නේ නැහැ. හරියටම දන්නේ නැහැ. සීය කියන්නේ ඇත්තටම මොකද්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඇත්තටම සීය කියලා කියන්නේ සීයට තමයි. එහෙනම් සීය කියන්නේ මොනවද? පවතින මොහොත. පවතින්නේ මොන මොහොතද? අපි පැවතෙන මොහොත. අපි පැවතෙන මොහොත තමයි පවතින මොහොත. එහෙනම් අපි පැවතෙන මොහොත නම් පවතින මොහොත, ඒ මොහොත සීය නම් මොකද්ද ඇත්තටම සීයෙන් කරන්නේ? අපේ සිතුවිලි වලින් ඇදෙන කර්මයට තියෙන සම්බන්ධය බිඳින එක. මොන කොච්චර ලස්සන ධර්මතාවයක්ද කියලා. අපේ සිතුවිලි වලින් ඒ සංස්කාර වලින් හැදෙන කර්මයක් තියෙනවානේ. ඒ සම්බන්ධය බිඳින එක තමයි කරන්නේ. එහෙනම් ඒක අතීතයට ගියොත් ඒක බිඳෙන්නේ නැහැ. අනාගතයට ගියොත් ඒත් බිඳෙන්නේ නැහැ. ඒ පවතින මොහොත තුල පැවතුනාම බිඳෙනවා. දැන් අපි දන්නවා සීය කියන්නේ මොනවද? පවතින මොහොත. මොකද්ද පවතින මොහොත කියන්නේ? පැවතෙන මොහොත. අපේ සිත ඒ පවතින මොහොතේ පැවතෙන මොහොත. පවතින්නේ මොනවද? වර්තමානය. පැවතින්නේ මොනවද? ඒ වර්තමානය අපි අඳුනගත්ත මොහොත. දැන් සියලුම ස්වාමීන් වහන්සේලා මෙතනට වඩිනවා. සියලුම ස්වාමීන් වහන්සේලා වඩිනවා. සියක් නමක් වඩිනවා. ඒ සියක් නමක් වඩිනක 100න් බලාගෙන හිටියා. ඒක ඇත්තටම පවතින මොහොතේ පැවතුනාද? එහෙම නැත්නම් පැවත්මක් අදාගෙන පැවතුනාද කියලා ඇහුවාම පැවත්මක් අදාගෙන තමයි පැවතුනේ. ඒක පැවතුණු මොහොතක් නෙමෙයි. පවතින මොහොතකුත් නෙමෙයි. ඒ පවතින මොහොත එයා පැවතුනේත් නැහැ. දෙකම වැරදි. ඇයි? එක නමක් එනවා. ඒක 100න් දැක්කා. දෙවෙනි නම වඩිනකොට පළවෙනි එක නෙමෙයිනේ. වෙනස් නේ. එතකොට 100ක් නමක් වඩිනක බලාගෙන ඉන්න 100 වතාවක් දැකලා නේ. ඒක කොහමද මොහොතක් වෙන්නේ? මොහතවල් 100ක් පිනවනේ. මේ චිත්තානුපස්සනාව එහෙම නැත්නම් 100 කියන එකේ නිවැරදිම කමඨාන තමයි අපේ සිතට ගෝචර වෙන ටික දකින්න එක. ඒක තමයි පවතින මොහොත. ඒක තමයි අපි පැවතෙන මොහොත. දැන් අපි කියන උදාහරණයකට අතවල් උපාසක මාත්‍යා මේ වගේ චරිතය බොහොම ශ්‍රේෂ්ඨ කෙනෙක්, මේ වගේ ගුණයාපත් කෙනෙක් කොහොම කියලා එකක් කියනවා. දැන් ඒක ඇත්තද බොරුද? ඇත්තත් නෙමෙයි බොරුත් නෙමෙයි. ඇයි? ආගත් එකක් විතරනේ. ඒක ඇත්ත කියලා තීරණය කරන මම එයාව අඳුරනවද? බොරු කියලා කියන්න ඒක බොරුයි කියලා මම අඳුරනවද? නැහැ. දෙකම දන්නේ. ආගත්ත පණිවිඩයක් විතරයි. හැබැයි මම එකක් අදා ගන්නවා. මේ උපාසක මාතරි ශ්‍රේෂ්ඨ කෙනෙක්. මෙයා බොහොම ධාර්මික කෙනෙක්. මෙයා පිළිවෙලට වැඩ කරන කෙනෙක් කියලා එකක් මවා ගන්නවා නේද? ඒ මවාගත්තේ මොනවද? මිත්‍යා සතිය. ඇයිච්ච දේ තුලින් මම හදා ගන්න එකක්. දැන් බලන්න ඇයෙන දේ ආගත්ත දේ. ඇයෙන දේ ආගත්ත දේ තුලින් මම හදාගත්ත නාමය මොන නාමයේද? මිත්‍යා නාමය. පේන දේ දැනගත්ත දේ තුලින් හදාගත්ත රූපය මොකද්ද? මිත්‍යා රූපය. දැනගත්ත දේ, ආගත්ත දේ, ඉගෙනගත්ත දේ මේ තුලින් හදාගන්න මානසිකත්වය මොකද්ද? මිත්‍යා සතිය. මිත්‍යා රූප පවතිනවා. මිත්‍යා නාම පවතිනවා. මිත්‍යා සති පවතිනවා. මේ තුන දැනගත්තේ නැත්නම් යට 100 පවත්වන්න බෑ. 100 ගැන අපි ගොඩක් දේවල් කතා කළා. නමුත් ගොඩක් ගැඹුරු දේවල් කතා කළේ නැහැ. මේක එක කාරණාවක්. සම්මා සතිය කෙනෙකුට වඩන්න ඕනේ නම් සතර ඉරියව්වෙන් 100 පවත්වන්න ඕනේ නම් ඉතින්ලා මේ දැනගන්න ඕනේ සතර ඉරියව්වේ 100 නොපවතින්නේ කොතනද කියලා. වේදනා නාසකයේ දෙන්න ඉස්සල්ලාම යා අඳුන ගන්න ඕනේ මොකද්ද? කොතනද අඳුන ගන්න ඕනේ? රිදෙන තැන නෙමෙයි. රිදෙන තැන හඳුනාගත්තට යාට පස්සේ විසඳෙන්නේ නැහැ. එයා ඉස්ලාම් බලන්න රිදෙන්නේ නැත්තේ කොතනද කියලා. එයා දොස්තර මාත්‍යර කියන්න ඕනේ දොස්තර මාත්‍යා මේ තැන්වල රිදෙන්නේ නැහැ. එතකොට එයා දන්නවා එහෙනම් ඉතුරු ටික රිදෙනවා. මේ දත් ටික ප්‍රශ්නයක් නැහැ කැක්කුමක් නැහැ. එහෙනම් ඉතුරු දත් ටික කැක්කුමයි. උත්තරේ අර විදිහට එන්නේ මේක පටිසෝතගාමි. අපි කවදාවත් 100 නොපවතින කොතනද කියලා හොයනවද? නැහැ. 100 පවතින එකයි හොයන්නේ. ඒ නිසා තමයි අපිට 100 පවතින්නේ නැත්තේ. මෛත්‍රිය පවතින නියමෙට පවතින උදේ ඉඳලා මම මෛත්‍රී කළා. අර ලොකු වැඩිහිටියේ සාමිනාන්තයලා පොඩ්ඩක් බැන්න. එතන නම් පොඩ්ඩක් තරහා ගියා. දානිත් මොහොතේ හරියට පැවතුණා. ඒ පැවතිච්ච එකට ආඩම්බර වෙනවා. ඒ පැවතිච්ච එකට සතුටු වෙනවා. හැබැයි මෛත්‍රිය නොපැවතිච්ච එක වෙන කවදාවත් දුක් වෙන්නේ නැහැ නේ. එන මේ පවතින එකට සෑයමටපත් වෙනවා කියලා කියන්නේ යතුල පවතින්නේ මොකද්ද? මිත්‍යා සතියක්. මිත්‍යා සතියක්. සම්මා සතිය කියන්නේ මොකද්ද? ඒ පවතින එකේ නෙමෙයි යාගේ 100 තියෙන්නේ, නොපවතින එකේ 100 තියෙන්නේ. පවතින එකේ කොහොමද 100 තියෙනවනේ? නොපවතින එකේ 100 පවතුනාම දැන් ඒක 100නේ. සම්පූර්ණ 100 සම්පූර්ණ වෙලානේ. පවතින 70 නම් නොපවතින 100 තියෙනම් අර නොපවතින එකේ 100 පවතුනාම දැන් ඒකත් අර පවතින එකට එනවනේ. පැහැදිලි නැද්ද? සම්පූර්ණ පැහැදිලිලාද? 100 පවතින්නේ නැහැ කියලා කියන්නේ 100 පවත්තන්න බෑ. දක්ෂ නැහැ. ඒ කියන්නේ 100 කියන්නේ මොකද්ද? පැවතෙන්නේ කොහොමද කියන එක දන්නේ නැ කියන එකනේ. ඒකනේ ප්‍රශ්නේ. ඇත්තටම 100 පවතින්නේ නැහැ කියන එක නෙමෙයි. 100 පවත්තන්න බෑ කියන එක. 100 පවත්තන්න බෑ කියන එක නෙමෙයි ප්‍රශ්නේ. 100 පවත්තන ක්‍රමය දන්නේ නැහැ. ඒ කියන්නේ අනිත් ඉරියව් වල 100. ඒ කියන්නේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ රාත්‍රියේ 100 පවත්තන්නේ මේමයි කියන එක නෙමෙයි උත්තරේ. 100 කියන එක මොකද්ද කියලා කියලා ඉන්න ඕනේ ඉස්සෙල්ලා. 100 දැනගත්තාම ඉරියව් ගැන කතා කරන්න දෙයක් නෑ. ඒ ඉරියව් වල පවතිනවා. එහෙනම් සැබෑ 100 කියන්නේ මොකද්ද? මොහොත තුළ පවතින එකක්. මොහොත තුළ පවතින්නේ මොනවද? 100 පැවතෙනවා. ඒ මොහොත තුළ පවතිනා නෙමෙයි මොහොත තුළ පැවතෙනවා. ඒ පැවතෙන එක තමයිලු දකින්න ඕනේ. එහෙනම් මේ මොහොතේ කරුණු ටිකක් ඇයෙනවා මට. ඒ ආගත්ත දේ තුළින් නාමයක් හැදෙනවා. ඒ නාමය මිත්‍යා නාමය. මොනවද එකක් කියන උන්වහන්සේලා කියන එකට රූපයක් ඇදෙනවා මට. දියල්ලි තියෙනවා අර ඉඩමේ. මා විශාල ලස්සන ඉඩම. දියල්ලි කිව්වම මට පේනවා නිකන් මේ අඩි 25ක් විතර පළල මා විශාල කන්දක නිකන් වතුර වැටිලා වීදේ. ඕම එකම මම වාගෙන. ගිහිල්ලා බලනකොට අර මේ අර වවුල් උඩින් යනකොට මුත්‍රා කරන ඒ වගේ පොඩි වතුර පාරක් යනවා. දැන් මේක දැක්කාන් තරා දියල්ලා කියලා. ඔව් ස්වාමීනි මේක දියල්ලා. දැන් ඉඳිලා. ඉඳිච්ච කතාව අපිට කිව්වේ නෑ. දියල්ල කතා කිව්වම අර ලොකුට එකක් මැවුනනේ. දැන් මේ විදිහට හැයන හැයනම තැනම අපිට රූප හැදෙන්නේ නැද්ද? හැයන දේවල්ට අනුව නාම හැදෙන්නේ නැද්ද? මොන නාමද මේවා? ඇත්ත එකක් නෙමෙයිනේ. අපි තුල ඇදිච්ච එකක්. මිත්‍යා නාම. එයා කියනකොට රූපයක් හැදෙනවා. ඇපල් ගෙඩියක් වැළඳුවා ස්වාමීනි නියම රසයි. එතකොට අපිට සාපේක්ෂව රතු පාට ඇපල් ගෙඩියක්, කොළ පාට ඇපල් ගෙඩියක් හොඳට ලස්සනට වතුර බින්දුත් එක සීතලට නිකන් ගත්තා වගේ. ගිහිල්ලා බලනකොට ඒක වේලිච්ච ඇපල් ගෙඩියක්. පොඩි එකක් නිකන් කනාටු වෙච්ච එකක් තමයි අකාලා තින්නේ. නමුත් ඒක මැවුනද? නෑ. එහෙනම් හැයෙනකොට රූප හැදෙනවා. ඒ රූප මොකද? මිත්‍යා රූප. දැනගත්ත දේවල්, ඉගෙනගත්ත දේවල්, ආගත්ත දේවල් වලට අපේ මානසිකත්වයක් හැදෙනවා. මෙයාත් එක පරිස්සමෙන් ඉන්න මම කපටියෙක් කියලා ලොකු ආඳුරු කිව්වා. දැන් එයාත් එක වැඩ කරන කපටියෙක් එක කරනවා වගේ. මෙයා හරි හොඳ කෙනෙක්. මෙයා බොහොම ධාර්මික කෙනෙක් කියලා අපේ අර වැඩිහිටි ආඳුරු කිව්වා. එයාත් එක ලස්සනට ගනුදෙනු කරන. දැන් මේ මානසිකත්වය මොකද්ද? මිත්‍යා සතිය. සම්මා සතිය මොකද්ද? එයා මාව රැවට්ටුවේ නෑ. ඒකට අදු එකක් තියෙනවනේ. ඒක ඇත්ත. ඒක වර්තමාන මොහොත. පවතින මොහොත. ඒ මොහොත තුල එයා පැවතෙනවා. එයා විතරලු හරියට සම්මා සතිය අඳුරන්නේ. එයා විතරලු ආර්ය අෂ්ටාංගික මාර්ගය හරියටම දන්න කෙනා. එයා මොහොත තුල පවතිනා නෙමෙයි මොහොත තුල පැවතෙනවා. එයා කපටියා කියලා කිව්වා. ඒ කියපුදී ආගත්තා. බැලුවා යගේ වැඩේ කපටිකමක් පේන්නේ. කපටිකමක් නැතුව හොඳට වැඩ කරනවා. ඒක තමයි වර්තමානයේ පවතින එක. ඒ පවතින එක එයා පැවතෙනවා. යට වැරදෙනවද නැහැ. කවදාවත් වැරදෙන්නේ නැහැ. එයා සම්මා සතිය හරියටම දන්න කෙනා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන අර සම්මා සතිය හරියට තේරුම් ගත්ත කෙනා. පවතින මොහොත තුල එයා පැවතෙනවා. පවතින මොහොත නඩත්තු කරන්න. දැන් අපි 100ක් නඩත්තු කරනවා නම් එයා පවතිනවද? නැහැ. පැවතිනවද? නැහැ. දෙකෙම නැහැ. මොකද්ද කරන්නේ? එයා එකක් අදාගෙන එක්ක අතීතේ ඉන්නව නැත්නම් අනාගතේ ඉන්නව. එහෙනම් අතර ඉරියව්වෙන් 100 පවත්නවා කියලා කියන්නේ කන් නැතුව, බොන් නැතුව, වැඩට යන්න නැතුව ඉන්නවද? නැහැ. සතපෙන් නැතුව, දත් මදින් නැතුව, පිණ්ඩපාත යන්න නැතුව එහෙම ඉන්නවද? නැහැ. මොකද්ද මේ සම්මා සතිය කියලා කියන්නේ? මොකද්ද මේ සතර ඉරියව්වෙන් 100? ඒ මොහොත තුල මොනවාර එකක් පවතිනවා. ඒ පවතින දේ අපිට දැනෙන්නේ බොහොම ටිකයි. ඒක මොකද්ද? පච්චත්තං වේදිතබ්බෝ. තම තමන්ගේ දැනනුවන්ට අනුව ප්‍රත්‍යක්ෂ වෙන එක. ඒක පොඩ වෙන්න පුළුවන්, ගොඩාක් වෙන්න පුළුවන්, අවු වෙන්න නැති වෙන්න පුළුවන්. අන්න ඒ ටික තේරුම් ගත්ත ටික, ඒ මොහොත තුළ අපට තේරිච්ච ටික ඒකේ පවතිනවා. ඒක තමයි සම්මා සතියේ තියෙන ඔරිජිනල් එක. අපි ගොඩාක් දුරට ඒ මොහොත තුළ අපට තේරෙන එක නෙමෙයි, ආගත් එක, දැනගත් එක, තේරුම් ගත් එක, ඉගෙන ගත් එක, අරය කියපු එක, මෙයා ඒකට සාපේක්ෂ එකක් හදනවානේ. අන්න ඒක සිහියෙන් දකිනවා. මෙයාගෙන් නම් පරිස්සම් වෙන්න කියලා කිව්වා හාමුදුරුවෝ. පරිස්සම් ගියා අපිට මොකද්ද කළේ? මොකවත් කළේ නෑනේ. එහෙනම් මේ පරිස්සම ඇයි ආවේ? අරය කියපු එක, අපි ආගත් එක, මෙයාගෙන් අපි දැනගත් එක, ඒකට සාපේක්ෂ මේ පරිස්සම ආවේ. එහෙනම් ඒක මොකද්ද? මිත්‍යා නාමය, මිත්‍යා රූපය, මිත්‍යා සතිය. සම්මා සතිය මොකද්ද? එයා අපට කිසිම කපටිකමක් කරලා නැහැ. එයා කිසිම අපට අකටයුත්ත කරලා නැහැ. එයා හොඳද නරකද කියලා අපි දන්නේ නැහැ. ආවා අපට නමස්කාර කළා, ගිලම්පස ටිකක් පූජා කළා, ටිකක් කළා කියලා ගියා. එයාට සාපේක්ෂව දැන් අපිට කපටිකමක් වුණාද? නැහැ. අන්න ඒ දැනෙන ටික, ඒ මොහොත, ඒ පවතින මොහොත තුළ පැවතෙනවා. ඇවිදිනකොට අපි හිතනවා මෙතන වැටේ. වැටුණාද දැන්? වැටේ කියලා හිතනවා. ඒ ඉතනක දැන් සිද්ධ වෙච්ච එකද? නැහැ. එතකොට දැන් එයා ඉන්නේ කොයිද? අනාගතේ. දැන් වැටුන්නේ නැහැ. දැන් මේ කකුල තියපතන වෙනකම් මේ පව් කරගෙන අවිල්ල මෙතනට වෙනකම් මේ තියලා දැන් ආයි ගත්තේ නැහැ. කකුල මෙතනට වෙනකම් වැටුන්නේ නැහැ. මේක පවතිනයි. ඒක එහෙම, ඒක වෙලා විතරයි. ඒක පවතිනවා. ඒ පවතින එකේ පවතිනවා. අතනින් වැටේ කියන එකට යන්නේ නැහැ. එතනට තාම ගියේ නැහැ. එතන ගියේ නැහැ. ගිලම්පස සමහර විට ලැබෙන්නේ නැති ලකුණක් තියෙන්නේ. දැන් සමහර විට ලැබෙන්නේ නැති ලකුණක් 10 වුන්නේ නැහැනේ තාම. ඇයි 9:58 වෙනකොට මානසිකත්වය කාට රැඳිලා ගිලම්පස වලට වතුර තියන්න බැරිද? පුළුවන්. 10යි කාලට ලැබෙන්න බැරිද? හැදුවෙම නැහැ. පිටින් ගේනවා අපි දන්නේ නැහැ. ඒ වෙලාවට පාත් වෙන්න බැරිද? පුළුවන්. ගිලම්පස වෙනකොට ඇල් වතුර ටිකක් ලැබෙන්න බැරිද? පුළුවන්. අපි දන්නේ නැහැ. හැබැයි දැන් ලැබුණ නැහැ. ලැබුණ නැහැ කියන එක පවතිනවා. ඒකේ පවතිනවා. ඒකේ පවතිනවා. මෙන්න මේක හරියට සම්මාවෙන් දැක්කේ නැත්නම්, ඒ 100 නැත්නම් එයාට එක ඉරියව්වක නෙමෙයි, හතර ඉරියව්වෙ නෙමෙයි, ඉරියව් 25 තියෙනවා. 25 මෙයාට 100 නෑ. එයා 80ෙන් ඉන්න කෙනෙක්. ඇයි 80ෙන් ඉන්නේ? 100 අඳුරන්නේ නැති නිසා. ඇයි 100 අඳුරන්නේ නැත්තේ? 100 එයාට තේරිලා නෑ. 100 කියන්නේ මොන වගේ එකක්ද? මේ නාම රූප වලින් කර්ම හැදෙනවා. අර කර්මය විසන්ධි කරන එක තමයි 100. කර්මය විසන්ධි කරන, කර්මය විසන්ධි වෙනවා නම් ඒක 100 හරියටම හරි. කර්මය විසන්ධි වෙන්නේ නැත්නම් එයා ඔළුවෙන් හිටගෙන 100 හිටියත් මම පිළිගන්නේ නැහැ. ආරිවර කිසිම කෙනෙක් අනුමත කරන්නේ නැහැ. ඒක 100 නෙවෙයි, කර්ම හැදෙනවා. වර්තමාන මොහොත තුළ 100 ඉන්නවා නම් එයා කර්ම හදන්නේ නැහැ, කර්ම හැදෙන්නේ නැහැ කියලා නේද පොතේ තියෙන්නේ. එතකොට එහෙම එකක් වුණොත් නේද ඒක 100? දැන් අපි වර්තමාන මොහොත තුළ ඉන්නවා. අතන නම් ගලේ නම් වැටෙන්න පුළුවන්. මේකට එලේ වැඩි, මේක භයානකයි. භයානකාවේ දැන් එලේ දැස්සද? එලේ බයින කෙනාටනේ භයානක දන්නේ. පල්ලේ ඇඳලා වාඩිලා, අම්මෝ මේ කන්දට නම් නගින්න බෑ, මේක අමාරුයි. අමාරුයි කියලා තියෙන්නේ කියලා කොහොමද? කන්දට පයවත් තිබ්බේ නෑනේ. මේ බිම හිඳලා කියන්නේ. එයා කොහේ ඉන්න කෙනේද? අනාගතේ ඉන්න කෙනෙක්. අනාගතේ ඉන්න කෙනා. එයා 100 අඳුරන්නේ නෑ. කන්ද අමාරුද? නැහනේ අඳුරු, කිසිම අමාරුවක් නෑ. අනේ අඳුරු මේක බයයි වගේ, කිසිම බයක් නෑ. ඇයි? මම තාම නැග්ගේ නෑනේ. හරිනේ, මේ මනස බිමෙන් වන්න, මේ මනසට අමාරුවක් දැනෙන්න බෑනේ. බයක් පොළවෙන්න මනසට මොන බයක්ද? දෙකම දැනෙලා නැහැ. එයා වර්තමාන 100 හරියට අඳුරන කෙනා. හරියට අඳුරන කෙනා. එහෙනම් අපි මේ 100 හරියට දන්නේ නැතුව 100ක් වඩන්න යන වැඩේද? වැඩෙන්නේ නැහැ. වඩන්නේ හරියට දන්නේ නැහනේ. ආවෙක් අපි අඳුර ගන්න ඕනේ කැලෑවේ. ආව දැකලම නැහැ. එයා සමහරට අලියෙක් දැකලා තැවිලා කියා, ආවේ කම්බවණ නියම ලස්සන ආවේ. දළ දෙක හරි ලස්සනයි. ආවට දළ තිබුණා. කොච්චර සද? අඩි 12ක් උසයි ස්වාමිනී. ආව හරි සද්දන්ත සතේ. ආව සද්දන්තස. ඇයි ආව අඳුරන්නේ? අලියා හිතා දැක්කට පස්සේ තියා හිතනවා ආව වෙන්න පුළුවන් මේක. එයා හිතනවා 100ෙන් ඉන්නවා. දැන් නම් මං හරියටම 100ෙන් ඉන්නවා. හරියටම 100ෙන් ඉන්නවා. හරියටම 100ෙන් තමයි ඉන්නේ. හරියටම හරිද? ඇයි ඒ හරියටම 100ෙන් ඉන්නේ? එයා ඉතාගෙන ඉන්නේ, දැනගෙන ඉන්නේ මේකනේ 100. ඒකට සාපේක්ෂව හරියට 100ෙන් ඉන්නවා. හැබැයි කර්ම හැදෙන එක නැවතුණාද කියලා බලමුද? කර්ම හැදෙනවා. ඇයි? මම 100ෙන් ඉන්නවාය, මගේ 100 පවතිනවායි කියලා එහෙම පවතින එකේ 100ෙන් ඉන්නවා. දැන් තින හිරියව්වේ කිසිම 100ක් නැහැ. කිසිම 100ක්. මදුරුව කනකට ඕ ආ මෙතන පොඩ්ඩක් සිවුර ඈත් වෙලා. මදුරුව කන එක 100ට වැඩිනා නම් ඇයි මදුරා වාහන එක දැනගත්තේ නැත්තේ? විදිනකම් එයාට අමාරු වුණාද සිය දැනගන්න? ඇයි එයා ප්‍රමාද වුණේ? ඒ කියන්නේ එයාගේ සිය එතන තිබුණේ නෑ. මදුරා ඇවිල්ලා උදව් කරලා යනවා. ඔබවන්ස 100න් එන්නේ. බලන්න මං වාහනම ඔබවන්සේ 100ට අහුවෙන්න. දැන් බලන්න මං විදිනවා. දැන් ඔබවන්සේ 100යි කියලා බක්ගල විද්දම. දැන් තමයි අර 100 තියෙන්නේ. මොකද්ද පවතින මොහොත? මදුරා විද්ද මොහොත. ඒ මොහොත පවතිනවා. ඒකේ දැන් එයා පැවතෙනවා. හැබැයි මේක තමයි හරියටම 100. අර ටික 100 නෙමෙයි. ඒක අඳුරන්නෙත් නෑ යා. ඒ නිසා අරකත් මිත්‍යා සත්‍යයටම යනවා. සම්මා සතිය කියලා කියන්නේ හරියට දැනගත්ත එකනේ. නිවැරදි දැක්මනේ. මේකත් වැරදි දැක්මක් නේ. හරියට අඳුරගත්තේ නෑ. මේකත් මිත්‍යාවට ගියා. එහෙනම් නිවැරදිව අපි දකිනවා නම් අපි හැම මොහොතේම සතපෙන්න ඕනද? නෑ. හැම මොහොතේම ඇවිදින්න ඕනද? නෑ. හැම මොහොතේම ඉඳ ගන්න ඕනද? නෑ. හැම මොහොතේම හැලවෙන්න ඕනද? නෑ. ඒ රාජකාරී ඒ වත්පිළිවෙත් ඒ වටික හරියට කරනවා. හැම ක්‍රියෙම කරනවා. ඒ මොහොතේ යම් කිසි මොහොතක් පවතිනවා. මොකද ඒ මොහොත මගේ සිතට ප්‍රඥාවට ගෝචර වෙන ටික. මම නිවැරදිව දකින ටික. කෝප 20ක් ඕද නැබයි කෝප 2යි මං 100න් ඕදලා තියෙනවා. ඒ ටික විතරයි මට આવුනේ. අන්න ඒක පවතින මොහොතේ ඒක පැවතෙනවා. ඊටුර 18 අත්තරලා දානයි. දන්න කර්ම වලටනේ මං ගෙවන්න ඕනේ. නොදන්න කර්ම වලටයි මං ගෙවන්නේ. අනුන්ගේ ණය ගෙවන්නේ ඇයි? මම ඊතන කෝප 20ක් ඕදිනකොට 20ම 100 තියෙන්න එපා. දැන් ඒ අනුන්ගේ කර්මත් ගෙවන කෙනා. එයාට ප්‍රඥාව නැහැ 20 දකින්න. එයාට ප්‍රඥාව තියෙන දෙකක් දකින්න. ඒකේ තමයි යා පවතින්නේ. ඒක යා පැවතෙන්න ඕනේ. ඒක තමයි වර්තමාන මොහොත තුල පවතිනවා කියන්නේ. ඒක හරියට දැනගත්තාම එයාට පුළුවන්කම තියෙන සතර ඉරියව්වෙන් 100 පවත්තන්න. දැන් ඊළඟ ප්‍රශ්නේ. ඉරියව් වලට අනුව 100 කැඩෙනවා. ඉරියව් වලට අනුව 100 කැඩෙනවා. ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය අවුල් වුණත් 100 නැති වෙනවා. මානසිකත්වයේ විකෘති වුණත් 100 අවුල් වෙනවා. ප්‍රාණශක්තිය අඩු වුණොත් 100 අඩු වෙනවා. මනස කැළඹුණොත් 100 අඩු වෙනවා. වේදනාව වැඩි වුණොත් කය ඒත් 100 අවුල් වෙනවා. බාහිරව වැඩිපුර දේවල් වලට 100 යනවනම් කය 100 අඩු වෙනවා. මෙන්න මේ කාරණා එක බලනකොට භාවනා යෝගියාගේ ඉරියව්ව ගොඩාක් වැදගත්. එතකොට එයා සතපෙනකොට ඒ සතපෙන මොහොත එයා ඒ සතපෙන ඉරියව්ව ඒ ඉරියව්වටම කය ඉන්ද්‍රියන් කොච්චර විවේක වෙනවද? ඒ විවේක වෙන තරමට 100 පවතිනවා. 100 කියන්නේ ප්‍රාණශක්තිය. ප්‍රාණශක්තිය කොහමද කය ගෙනියන්නේ? ලේවලින් ගෙනියන්නේ. උණුසුම කය පවතිනවා. කොහෙන්ද ගෙනියන්නේ? ලේවලින් ගෙනියන්නේ. කයේ තියෙන සියලුම අවශ්‍ය පෝෂ්‍ය කොටස් ටික ඒ සංගතක ගෙනියන්නේ කොහෙන්ද? ලේවලින් ගෙනියන්නේ. කයට අවශ්‍ය වතුර ලේවලින් ගෙනියන්නේ. එහෙනම් ලේ තමයි මුළු සර්වාංගෙටම අවශ්‍ය සියලුම දේවල් ගෙනියන්නේ. එතකොට ලේවල ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් යාම යා වුණොත් විකෘති වුණොත් අවුල් වුණොත් ඒ ගමනාගමනට බාධා ඇති වුණොත් අවුල් වෙන්නේ ලේවල ක්‍රියාකාරීත්වය විතරක් නෙමෙයි 100ත් අවුල්. එහෙනම් සැතපෙනකොට අපි පරිභෝජනය කරන අපේ මාර්ගයේ පිණිස අපි ඒ ගන්න ආසනය ඉරියව්ව ඉන්ද්‍රියන් වලට බාධා නොවිය යුතුයි. එක පැත්තට හැලවෙලා ඉන්න තනි කකුලෙන් ඉටගෙන බුදුරවවද දීලා නැහැ. ඇයි? හරියට සමාන්තර විට ගන්න ඕනේ. හොඳට අපි වාඩි වෙන්න ඕනේ. භාවනා කරන ඍජුව ඉන්න ඕනේ. සතපෙනකොට සින්. ඇයි බුදුහාඳුර මේ වගේ පිළිවෙලක් කිව්වේ? ඇයි තනි කකුලෙන් ඉටගෙන භාවනා කරන්න බැරිද? දුවදුව භාවනා කරන්න බැරිද? අඩේට මේම අන්තක 25ක් ඇලේට ඉඳලා කරන්න බැද්ද පුළුවන්. ඇයි එම් බුදුර අනුමත කරන්නේ නැත්තේ? එහෙම කරාම අර ක්‍රියාකාරීත්‍ය අවුල් වෙනවා. විනාඩි 10න් tempat වෙන්න ඕනේ සිත. තය ගානක් යනවා අර විනාඩි 10 වෙච්ච දේ වෙන්න. ඉරියව්ව ගොඩාක් වටිනවා. ඉරියව්ව තුලින් ගොඩාක් 100 පීටවන්න පුළුවන් ඉක්මනට. නිතරම සතපෙනකොට 100 හොඳට තියෙන්න ඕනේ නම් එයා සතපෙන්න ඕනේ ඉරදියා බලාගෙන. නැගෙනහිර පැත්තට ඔළුව නළලේ තියෙන්න ඕනේ. නැගෙනහිර පැත්තෙන් එන සූර්යාගේ තරංග සූර්යා අනිත් පැත්තට ගියත් අර ආපු වේගය මග එනවා. සූර්යාට පෘථිවියටයි කොච්චර දුරක්ද? සතපොන් වලින් විනාඩි 8ක දුරක් තියෙනවා. එතකොට තප්පරයට සතපු ලක්ෂ 3ක වේගයෙන් ගමන් කරන ආලෝක ධාරාව විනාඩි 8කට එනවා නම් තප්පරේ ලක්ෂ 3 එක වැඩි කරනවා ඇටෙන්. ඒ වැටෙන් අඩි වැඩි කරලා ආපු එක 8ෙන් ආයි වැඩි කරනවා. ඒ එන සතපොන් ගාන තමයි ඉරටයි පෘථිවියටයි තියෙන දුර. එතකොට අපට වදින මේ ආලෝක ධාරාව විනාඩි 8කට කලින් ඉරෙන් එළියට ආපු එකක්. දැන් එන තරංගේ විනාඩි 8කට කලින්. දැන් එකක් එන්නේ නැහැ. එහෙනම් ඉර අනිත් පැත්තට ගිහිල්ලත් අර තරංග වල වේගය අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අවම වෙලා තරංග එනවා තාම. ඒක නවතින්නේ නැහැ. ඒ එන තරංගේ නළලෙට පිටි උටරියට වදිනකොට පිටි උටරියට නිින්දට යන්න බෑ. ඉර නැහනේ. අරම් ප්‍රමාණයෙන් එන්න 100ක් එන්න 125ක් විතර එනවා. ඒ 25 ප්‍රමාණයට මෙයාට සම්පූර්ණයෙන් අවදියෙන් ඉන්නත් බෑ. සම්පූර්ණයෙන් නිවෙන්නත් බෑ. එහෙනම් මෙයා වොමනාවෙම ක්‍රියාකාරීත්වයක් නඩත්තු කරනවා. පිටියුටරියේ ක්‍රියාකාරීත්වය නඩත්තු කරනකොට එයාගේ යට තියෙන සියලුම හෝමෝන් ටික හොඳට පාලනය වෙනවා ක්‍රියාකාරීත්වය තියානින්නේ. හෝමෝන් ටික ඔක්කොම ක්‍රියාත්මක නම් ඒ හෝමෝන් ටික පිටියුටරියෙන් පාලනය කරනවා නම් ඒ ශක්ති විශේෂයට න්‍යූට්‍රලයිස් වෙන්න බෑ. ඒ කියන්නේ න්‍යාස්තිගත වෙන්න බෑ. නිවෙන්න බෑ. මරුණා වගේ නින්දක් යන්නේ මොකවත් දන්නේ නැතිව එහෙම නින්දක් යවන්න බෑ. එහෙම යන්න නම් පිටියුටරියේ ක්‍රියාකාරීත්වය හොඳට අවම වෙන්න ඕනේ. අවම වෙනකොට හෝමෝන් වල ක්‍රියාකාරීත්වය අත්තරින්න ඕනේ. පාලනේ අත්තරින්න ඕනේ. අත්තරින් ඉන්දියන් එයාට යට ඕන ඕන විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඒගොල්ලන්ගේ ඉතිමතේට. ඇයි පිටියුටරියේ පාලනේ අත්තරිනතාවකාලික. එහෙම වුණාම තමයි මරුණා වගේ. එයාට මොනවා වුණත් එයා දන්නේ නැහැ. එයා ඕම මැරිලා ඉන්නේ. අර විදියට ඉරට මූණලා සතපුනාම ඒ ආලෝකයේ පිටියුටරියට වදිනකොට ඒක ගෙවල් ඇතුලේ හිටියත් යකඩ කුට්ටියක් ඇතුලේ හිටියත් ආලෝකය යනවා. ඇයි තරංගයට හයිඩ්‍රජන් දෙකක් අතර යන්න පුළුවන්. අණු දෙකක් අතර යන්න පුළුවන්. තරංගයක් කවදාවත් නවත්තන්න බෑ. ඒ නිසා අපි කොච්චර හැංගිලා ගල් ගුවාවල් වල පරුව තස්සේ හිටියත් නැගිනිර පැත්තේ ඔළුව දාලා හිටියත් අර තරංගේ වදිනවා. වැදුනාම පිටියුටරියට නිවෙන්න බෑ. නිවෙන්න බැත් නම් අර හෝමෝන් වල ක්‍රියාකාරීත්වය පාලනය කරනවා. කරන තාකල් නිින්ද යන්නේ ගියත් 800 සද්ද එනවා. දැන් නම් කුකුලෝ කෑ ගන්න වලි කුකුලෝ. දැන් ඈ දැන් එළිය වැටිගෙන ඉන්නේ. එයා ඔක්කොම දන. හැබැයි එයාට අතපය ඔල්ලන්න බෑ. නිින්ද ගිහලා. හැබැයි ඇහෙනවා යාට. ඇයි ඇහෙන්නේ? අර ඉන්ද්‍රියන් වල අවදිය තියෙන නිසා. එහෙනම් සැතපෙනකොට උඩුබෙලි අතට සැතපෙන කට්ටියට මුණින් අතට සැතපෙන කට්ටියට 100 පවත්තන ටිකක් අමාරුයි. වැටිච්ච වැටිච්ච පෙත්තට නිදා ගන්න කට්ටියට 100 පවතන. අර ඉරියව්වෙන් හිටියොත් ඉතින් 100 පවතන්න පුළුවන්. හොඳම උදාහරණේ තමයි බිත්තියට ඒත් වෙලා භාවනා කරලා බලමු. 100 පවතින්න. ඩග්ගල් නිඳ යනවා. හැබැයි බිත්තියෙන් අත්තර නිකන් වැනෙනවා. ඒ ඩග්ගල 100 එනවා. 100 නිතරම පව කැඩුනා ඩග්ගල එක නැවත පීට්නයි. අරක ඒත් වෙලා නැහෙනි. අඩමානින්නේ 100 පවතිනවා. අඩමානින්න හැම මොහොතෙම 100 පවතිනවා. සම්පූර්ණයෙන්ම නිදාස් වෙන හැම මොහොතෙම 100 අඩු වෙනවා. මේක හේතුනම සම්පූර්ණ නිදාස් වෙනවානේ. අර කයේ තියෙන 100 අත්හරිනවා අපි. 100 පවතින්නේ. ඇත්තටම 100 කියන්නේ මොනවද? පවතින මොහොතේ පැවතෙන එක. මොහොතක් පවතිනවා. ඒ පවතින මොහොත තුල පැවතෙනවා. ඒක තුල මොකද්ද වෙන්නේ? අපේ ආයතන 6 නාම රූපات එක්ක හදන කර්ම විසන්ධිකරණය. කර්ම හදන්න දෙන්නේ. ඒ විසන්ධි වෙනවා නම් ඒ වඩන 100 හරියටම හරි. දැන් 100 ගැන පැහැදිලිද? හරියට වඩන්න ඕනේ.